යම්කිසි ආර්ය ශ්‍රාවකෙකි කිනම් හෝ මාර්ගය නිවැරදි කියලා දැනගත්තාම යම්කිසි ආර්ය ශ්‍රාවකෙකි මොනාරි පුණුවක් මේක නිවැරදි කියලා අවබෝධ කරගත්තාම එයා තුල ඇතිවෙන ප්‍රශ්නයක් සම්මා දිට්ඨිය තුල තියෙන ප්‍රශ්නයක් මේක. මොකද මේ ප්‍රශ්නය එයා දකින්න දේ තුල සැකයක් පහළ වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව බුද්ධ අවවාදයට අනුව තියෙනවා මේ විචිකිච්ඡාව සීලබ්බතේ පරාමාසය කියන එක මේ නිරෝධ වෙනවලු. එම නේද තියෙන්නේ. ඒක නිරෝධ වෙනවලු මේ නිවැරදි දැක්ම එනකොට. නමුත් මේ නිවැරදි දැක්ම එනකොට අර ප්‍රශ්නෙත් එනවා. මම වඩන එක හරිද? හරියට වැඩුණාද? මේ දැකපු දේ සම්මාද? මේක තුල අන්තයක් තියෙනවද? මට වැරදිලාද? නොතේරිලාද? මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. ඒකට හොඳම උදාහරණය තමයි දැන් අපේ ඉස්සර කෝපයක් තියෙනවා. හැමදාම අපි කෝපයම උදාහරණ ගන්න නිසා වෙන එකක් ගන්න ඕනේද? කමක් නැහැ නේද? අපි ඉස්සර අපිට දැන් කෝපයක් තියෙනවා. මේ කෝපය අපි සම්මාවෙන් දකිනවා. හරිද වැරදිද? කෝපය සම්මාවෙන් දකිනවා. මිත්‍යාවෙන් නෙමෙයි සම්මාවෙන් දකින්නේ. හරිද වැරදිද? සම්පූර්ණයෙන් වැරදි. හැබැයි මේ පෘථුජන කෙනෙක් මාර්ගය ඵලයක් අවබෝධ මොකවත් නැහැ, දන්නේ නැහැ යා මොකවත්. ඔය කාලබිලෝ ඒ ඉන්නවා. එයාට අපි කියනවා සම්මාවෙන් දකින්නක හරි. ඇයි මොකවත් නැති කෙනාට පාළුවත් මොකද්ද එකක් තියෙනවා වාගේ තමයි. වත්කමක් නැහැ, රස්සාවක් නැහැ, මොකවත් නැහැ. උදකලා මේ වාඩි වෙලා වැවදියා බලන් ඉන්නවා. එහෙම එකක් එයාට තියෙනවා. මොකද්ද? පාළුවක් තියෙනවා. ඒකත් එයාට ලොකු සම්පදක්. මොකවත් නැති එකට ඒකත් ලොකු දෙයක්නේ. එහෙනම් මේ කෝපය සම්මාවෙන් දකින්න එකේ තියෙන දෝෂේ මොකද්ද කියලා අහුවම දකින්න නිසා එතන එක්කෙනෙක් ඉන්නවා. දැක්ම තුල ප්‍රශ්නයක් නැහැ. දකින්න දේ තුල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ ආර්ය මාර්ගය තුල යමක් දකින්නවනේ. ඒ දකින්න දේ සම්මා වුණත් ඒකත් එක්ක අර පුද්ගලයාත් නඩත්තු වෙනවා. අපි තුල දකින්න එකක් නෙමෙයි තියෙන්න ඕනේ, දැක්මක් තියෙන්න ඕනේ. ශ්‍රවණයක් නෙමෙයි තියෙන්න ඕනේ, ඇසීමක් තියෙන්න ඕනේ. ආහන එකක් නෙමෙයි, ආහනකොට කෙනෙකුත් එක්ක තමයි හැයින්නේ. ආහන එකක් නෙමෙයි, ඇසීමක් තියෙනවා. දැනගන්න එකක් නෙමෙයි තියෙන්න ඕනේ, දැනීමක්. තේරුම් ගැනීමක් නෙමෙයි තියෙන්න ඕනේ, තේරුමක්. අවබෝධ වීමක් නෙමෙයි තියෙන්න ඕනේ, අවබෝධයක්. සිතෙනවා නෙමෙයි, සිතීමක් තියෙනවා. මෙන්න මේ මේ දෝෂය තමයි අර සැකයට හේතුව. ඇයි මම දකින්නවනේ? දකින්න නිසා ඒ දැකපු දෙයට සීමාවක් තියෙනවා. ඒ නිසා මට දෝෂයක් එනවා. මේක හරියටම දැක්කද? දැක්කේ නැහැ. දැක්මක් තියෙනවා. දකින්නවා කියන එක නෙමෙයි, දැක්මක් තියෙනවා. ඒ දැක්ම තුල දෝෂයක් නැහැ. ඇයි දෝෂයක් නැත්තේ? ඒකට සීමාවක් නැහැ. සීමාවක් නැති කිසිම දෙයකට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඇයි මේ මෛත්‍රියටයි ආලයටයි අතර ප්‍රශ්නයක් තියෙනවා. ආලය කියන්නේ මොකද්ද? ලබා ගැනීමේ අරමුණු ඇතුව ඇතිවෙන බැඳීමක්. මෛත්‍රිය කිසිම බලාපොරොත්තුවක් නැතුව ලෝක සත්‍යය වෙනුවෙන් ඇතිවෙන එකක්. ඒක පාරමිතාවක්. මෛත්‍රි පාරමිතාව. එහෙනම් මෛත්‍රිය ගුණයක් වශයෙන් වඩන කට්ටියට කවදාවත් කම්පාය දෙන්නේ නැහැ. අරයා මාව දාලා ගියා. ශ්‍රාවකයා මගෙන් ඈත් වුණා. මේ ශ්‍රාවකයා කියන්නේ නැතුව පලා ගියා. ප්‍රශ්න නැහැ. කොහේටද තොඳින් ඉඳි? ශ්‍රාවකයා ගියේ නිකන් නෙමෙයි, කමටන් අරගෙන ගියේ. වඩයි. කොතනින් හරි ආ වඩයි. මෛත්‍රියට එහෙම තිනවා. ආලයට දාලා ගිය ගමන් එක්කන් ගියේ කවුද? කොහාටද ගියේ? ඔයලා ගිහලා මරන්න හිතෙනවා. ඇයි? අර බලාපොරොත්තු දෙක සීමාසයිතයි. එහෙනම් මේ දකින්නවා කියන එකත් දැක්ම කියන එකත් අතර අර ප්‍රශ්නේ තියෙනවා. අර මෛත්‍රිය ආලේ වගේ අර සීමාසයිත සීමාරයිත සීමාසයිත වෙන හැමතැනම ඔය කියන දෝෂේ තියෙනවා. ආරියවරුන්ට තමයි වැඩිපුර තියෙන්නේ. මේක දන්නේ කෙනා මොකවත් දන්නේ නැහැ. මොකවත් ප්‍රශ්න නැහැ. ඔය වැටලා නිදා ගන්නවා. හැරිලා වැඩට යනවා. ආයෙ ගෙදර එනවා, ප්‍රශ්න නැහැ. හැබැයි මේ මාර්ගයේ වඩන කෙනා කොච්චර විවේකයෙන් හිටියත් එයා තුළ මේ සැකේ පාළ වෙනවා. ඇයි? එයා තුළ තියෙන දැක්මක් නෙමෙයි, දැකීමක්. ඇසෙනවා නෙමෙයි, යාට ඇසීමක් පවතිනවා. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. මේ සැකය කියන එක පාළ වෙන්නේ අර දකින්න දේ තුල. පේන දේ තුල නෑ. දැන් කෝපය තුල තියෙන දෘෂ්ටිය මොකද්ද? කෝපය තුල තියෙන සම්මා දුක්ඛයද මිත්‍යා දුක්ඛයද කියලා අහුවාම අපි කියන කෝපයම එකක් නෑ. හැබැයි කෝපය දකින්න කෙනාට සම්මා මිත්‍යා කියලා දෙකෙන් එකක් තියෙන්න පුළුවන්. දෙකෙන් එකක් අනිවාර්යෙන් තියෙනවා. ඒක යාපත් ලෙස දැක්කාම සම්මා දුක්ඛිය. අයාපත් ලෙස දැක්කාම මිත්‍යා දුක්ඛිය. එතකොට මේ දකින්න කෙනා තුලයි දෘෂ්ටිය හැදෙන්නේ, භාණ්ඩය තුල දෘෂ්ටියක් නැහැ. රාගය ඇති වෙන්නේ මිනිස්සු කෙරෙයිද ඒ මිනිස්සු දකින සිතේද? සිතේ. දකින සිතේ ප්‍රශ්නේ තියෙන්නේ, ඒ දකින දේ තුල ප්‍රශ්නේ නැහැ. මෙන්න මේක නිවැරදි කරන්න පුළුවන් නම් අර සැකේටක් ගලදෙනවා. මේක සාමාන්‍ය සරල පියවරක්. සරල පියවරක්. ඊළඟ පියවර මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් එකක්. දකින දේ තුල සැකේ දුරු කරන ක්‍රමේ, සම්මාව තුල දෝෂය හදන ක්‍රමේ. දැන් යමක් දැක්කා. ඒ දැක්ක දේ හරියටම හරි කියලා කිසිම සැකයක් නැතුව ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්නවා. ශ්‍රද්ධාවෙන් පිළිගන්න. පිළිගත්ත ගමන් අරක යනවා. අසූමා ශ්‍රාවකෙ ඇත්තටම හිටියද දන්නේ. දැන් සැකයක් තියෙනවා. නෑ හිටියා. ඒ කාන්තාවse මිටියයි කියලා කිව්වම දැන් සැකෙට මොකද? සැකේ යනවා. සම්පූර්ණ ශ්‍රද්ධාවෙන් පිළිගන්න මානසිකත්වය හැදුවම තේ ප්‍රශ්නේ විසඳෙනවා. අපට තේරෙන දේ නිවැරදි කියන විශ්වාසය අපි තුල නැත්තම් දැන් සැකේට රින් ගන්න හරි ලේසිනේ. අපිනේ පාර හැරලා තියලා තියෙන්නේ. අපිනේ දොරවල් හරින්නේ සැකේට ඇතුළට එන්න. මේ කියන මාර්ගයේ මං වඩනවා, පුරුදු කරනවා. දවස ගානේ නිවීමක් දැනෙනවා. හරියටම හරි මේක. අබමල් රේණුවකින්වත් සැකයක් නැතුව ස්ථීර වශයෙන් මේක දැක්කාම ඒක ස්පර්ශ කළාම අරකින සැකේ පාළ වෙන්නේ නැහැ. ඒක දෙවෙනි ක්‍රමය. ඒක සැක නැතුව දකින්න ඕනේ. තමන් වඩන මාර්ගය තුල තමන්ට සැක තියෙනවා නම් කොහොමද මාර්ගයක් වැඩෙන්නේ? වැඩෙනකොට අපි ඒක නිවැරදිද හරිද කියලා බලන්නේ කොහොමද? වැඩෙනකොට නිවීමක් ඇති වෙනවද? ඒක හරි. නිවීමක් ඇති වෙන්නේ වැරදි. එහෙනම් මට නිවීමක් ඇති වෙනවා නම් ඇයි සැකයක් අපි නඩත්තු කරන්නේ? ස්ථිර වශයෙන් මේක හිතන එක හරියටම හරි. කවුරු ඇවිල්ලා කිව්වත් මොනම කිව්වත් මොනම පරිසරයක මොනම වෙනසක් ඇති වුණත් ඒක කරේ සැකෙන්නේ නැහැ. එහෙනම් අරකින විචිකිච්ඡාව පාළ වෙන්නේ නැහැ. ස්ථිර වශයෙන් සැක නැතුව දැනගන්නවා. ඒක දෙවෙනි එක. පළවෙනි එක මොකද්ද? මොකද්ද පළවෙනි එක කිව්වේ? පැහැදිලිද? සැකයක් එන්නේ ඇයි? දැකීම මදි. දැකීම තුල දැක්ම තුලයි නැත්තේ. දැකීම තුල ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ඒක හරියට තේරිලා නැහැ. යමක් දකිනකොට අපි වඩන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර සතිපට්ඨාන. ඒක තමයි. ඒක තමයි. නමුත් අපි පොඩ්ඩක් වෙනස් කළා. දැක්කා පමණයි. දැන් මෙතන මොනවද කළේ? දැක්ක දේ දැක්ක තැනින් නවත්තනවා. ඉදිරියට යන්න දෙන්නේ නැහැ. කර්ම හැදෙන්න දෙන්නේ නැහැ. ඒ කර්මය එතනින් නවත්තනවා. අපි ඒක නෙමෙයි තව පොඩ්ඩක් වෙනස් කළා කමටහන. දැක්ම තුල කෙනෙක් ඉන්නවා. දැකීම තුල නැහැ. අර ඒ කියන්නේ තමන් කෙනෙක් තුලින් කරන දේ තුල පුද්ගලයා ඉන්නවා. කෙනා නැතුව කරන දේ තුල ඒ ප්‍රශ්නේ නැහැ අපට. දැන් දැක්කොත් කරන එකක්ද නැද්ද? කරන එකක්. දැක්කා කියන්නෙම කෙනෙක් ඉන්නවනේ. හැබැයි දැකීමක් තියෙනවා. ඇසීමක් තියෙනවා. දැනීමක් තියෙනවා. එතන ඉන්නවද කෙනෙක්? අන්න එතනට මානසිකත්වය හදනවා. ආයතන හයෙන්ම ඒක හදනවා. ඔව්. දැක්මක් තියෙනවා. දැකීමක් නැහැ. ඇසීමක් තියෙනවා. අසන්නෙක් නැහැ. ඔන්න ඕක පුරුදු කරනවා. මේ සමාන වැරදි කරනවා. කරනකොට අර පුද්ගලයා පොඩ්ඩ අයින් වෙනවා. පුද්ගලයා අයින් වුණොත් පුද්ගලෙක් නැතුව සැකයක් එන්න පුළුවන්ද? සැකයක් එන්න බෑ. පුද්ගලයා ඉන්න නිසා තමයි සැකේ එන්නේ. අපට යම්කිසි මාර්ගයක් පිළිබඳව කමඨාණක් පිළිබඳව සැකයක් පාළ වෙච්ච ගමම්ම ස්ථිර වශයෙන් මේ ආර්ය ශ්‍රාවකයා දැනගන්න ඕනේ මන් තුල කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න නිසා තමයි සැකේ එන්නේ. කරුළු යනකොට බයක් දැනෙනවා. සද්දයක් දැනෙනකොට මේ සර්පෙද්ද දන්නේ නැහැ මේ මොනාරි. ඒ එන්නේ ඇයි? කෙනෙක් ඉන්නවා. සෝතාපන්න කෙනාට ජීවිත ආසාව තියෙනවද? ඇයි? ජීවිත ආසාව නැති. ඇයි? ඒ සම්මා දිට්ඨිය එනකොටම මිත්‍යාව ගැලවිලා යනවා. එයා කර්මානුරූපී ලෝකේ ජීවත් වෙන කෙනෙක්. හැමදේම යහපත් ලෙස පිළිගන්න කැමති කෙනෙක්. ඒ විදිහට ජීවිතය හැඩගස්සපු කෙනෙක්. එනම් ප්‍රශ්නයක් එන්න බෑ යාතුල. ජීවිත ආසාවක් නෑ යාට. එනම් අපිටුල සැකයක් එනවයි කියලා කියන්නේ අපිටුල අවබෝධයක් තියෙන්න පුළුවන්. හැබැයි තියෙන අවබෝධය පරිපූර්ණ වෙලා නෑ. 11 වසරට ඇතුල් වෙච්ච ගම අපි කියනවාද ඕ ලෙවල් සිස්සේ කියලා? නෑ. තාම ඕ ලෙවල් ලියන්නද මේ පෙරේද නෑ පන්තියට ඇතුළුනේ. ජනවාරි මාසේ දවස් දෙකකින් ඉස්කෝලේ පටන් ගත්තා ඇතුල් වුණා. ඇතුල් වෙච්ච ගම එයා ඕ ලෙවල් සිස්සෙක් නෙමෙයි. 11 වසර සිස්සෙයි. ඕ ලෙවල් ලිව්වම තමයි එයා ඕ ලෙවල් කරපු කෙනෙක්. එතකම් එයා එහෙම කෙනෙක් නෙමෙයි. ඒ සම්බන්ධයෙන් පුහුණුව ලබන කෙනෙක්. සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ මේ සම්මාදිට්ඨිය පරිපූර්ණ වුණාට පස්සේ ඒ පරිපූර්ණ අවබෝධය තුලින් තමයි එයා සකෘදාගාමි මාර්ගය වඩන්නේ. සකදාගාමි මාර්ගය තේරුම් ගන්න, සකෘදාගාමි ඵලය තේරුම් ගන්න සෝතාපන්න ඵලයේ සම්පූර්ණත්වයට එන්න ඕනේ. ඒ ඵලය පරිපූර්ණ නැත්නම් අරක තේරුම් ගන්න බෑ. දානි හතට හම්බෙච්ච ගමම්ම ඒ දානි තියෙන රස අපි දන්නවද? හතට හම්බුන දැන් අයිතිකාරයා මම. ඒ කියන ඒ කැම වේලේ එහෙම නැත්නම් දාන වේලේ අයිතිකාරයා මම. කවුරුත් නැහැ ඒකට අයිතිය කියන්නේ. හැබැයි ඒක මගේ කය කොටසක් වුණාද නැහැ. ඒ ආහාරය තුල තියෙන රස වර්ග, ඒක තුල තියෙන මානසිකත්ව පිළිවෙල මොකවත් මන් දන්නේ නැහැ. අයිතිකාරයා විතරයි මම. ඒ අවබෝධය දැක්ක විතරයි. ඇසින් ඒක දැක්කද, කනින් දැක්කද, නාසයෙන් දැක්කද, දිවෙන් දැක්කද, චරිතයෙන් දැක්කද, සිතවිලිෙන් දැක්කද? තාම සිතවිලිවල දෝෂ තියෙනවනේ. චරිතයේ දෝෂ තියෙනවනේ. අපගේ සම්මා දිට්ඨියේ අපි ජීවත් වෙන පරිසරය තුලත් අපට දෝෂ තියෙනයි. පරිසරය තුල පරිපූර්ණ වෙලා නැහැ ඒක. හේතුඵල ධාමෙන් පය 24ම ඉන්නවද? නැහනේ. ඒ කියන්නේ ඒක තාම සම්පූර්ණ වෙලා නැහැ. දෝෂයක් තියෙනවා. එහෙනම් සම්මාවක් Taman තුල ඇති වුණාම ඒ සම්මාව ඊළඟ ඵලයට යන්නේ මේක මෝරුවාම. මේරන්න ඕනේ. මේක මෝරලා මේ තුල තියෙන අවබෝධය හොඳට දැනුණාම වැඩි වුණාම තමයි ඊළඟට යට තේරෙන. මේක ආයෝජන වෙලා තමයි අරක වැඩෙන්නේ. අරක ආයෝජන වෙලා අනාගාමි වැඩෙනවා. අනාගාමි ආයෝජන වෙලා අරියත් වැඩෙනවා. එහෙනම් මේ අවබෝධය පියවරෙන් පියවරට යන්න නම් ඒ පියවර තුල පරිපූර්ණත්වයක් එන්න ඕනේ. එහෙනම් අපි ගොඩාක් දොට සම්මාවල් දන්නවා, ගොඩාක් දේවල් අපි අහලා තිනවා, පුරුදු කරලා තිනවා. අපේ ජීවිත කාලේ වැඩිපුරම මේ කාලවක වානේ අපි පුරුදු කරන්නේම සම්මාව. ඇහෙන්නේ සම්මාව, සාකච්ඡාව සම්මාව. එහෙනම් ජීවිත කාලේ පුරාවටම මේකම කරනකොට මේක පිළිබඳ අවබෝධය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන අවබෝධය තුල ඒ අවබෝධය දකින්න කෙනෙක් හිටියොත් මේක තමයි කිව්වේ මේ නාම රූප මේ මැදෙන්නේ. මේ මෙයා දකින්නවා. එයා තේරුම් ගන්නවා. එයාට දැනෙනවා දැන් මේ කියන වචන හැම එක තුලම කෙනෙක් ඉන්නවා. ඒ නිසා සීමාවක් තියෙනවා. සීමාව තිබුණොත් සැකේනවා. සීමා රයිත වුණොත් සැකේට යන්න බෑ. සැකේ අල්ලන්න බෑ. ඇයි? සීමාවක් නැහැ. අල්ලන්න පුළුවන් තමයි සැකෑ දෙන්නේ. දැන් මිනිසුන්ට කෝපපින් අංගන සැකෑ දෙනවා. වැටෙයි. මේ මොනවාරි ප්‍රශ්නයක් වෙයි. අවකාශය ගැන සැකාපු කෙනෙක් ඉන්නද ලෝකේ? ඇයි? අල්ලන්න බෑනේ. ඒ නිසා ඒක පුළුවන් සැකෙන්නේ නැහැ. ඒක සීමා රයිත එකක්. අබැයි සිලින්ඩරයක් ඇතුළත අවකාශය පුරවලා තියෙන උලම් පුරවලා තිනවා. අපි මොනවාරි නමක් ගාලා තියෙන මේකේ මේ වායුව තියෙනවා. ඒක බුරුල් කරන්නේයි එළියට යයි. සැකයක් එනවා. තද වෙලා දෙක හොඳට බලනවා. හැබැයි ඒක දැන් වායු ගෝලයේ තිබුණා. සැක තිබුණාද? නැහැ. සීමා රහිත නම් සැක නැහැ. සීමා රහිත වෙන හැමතැනම සැක තියෙනවා. එහෙනම් ආර්යවරු වඩන මාර්ගය තුල ඒ දකින්න සම්මාව සීමා කරගත්තොත් ඒ උත්තමයා සැකයට ගොදුරු වෙන සැකේ කියන දැලේට අවු වෙනවා යා. ඒක අර විචිකිච්ඡාව කියන අර පුදුජන සැකයක් නෙමෙයි. සම්මාව තුල ඊළඟ ඵලයට යන්න බැරුව මේ ඵලය තුල දීර්ඝ කාලණයක් පවතින ඇති වෙන මේ මෝහය. එහෙම නැත්නම් පටලවිල්ල. අනවබෝධය කියලා කියන්න පුළුවන්. අවිද්‍යාවේ ස්වરૂපයක් තමයි ඒක. ඇයි ඊළඟ ඵලය වැඩෙන මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක සීමා වෙන නිසා සීමාවට සාපේක්ෂව යතුළු දෝෂ ඇති වෙනවා. ඒක විචිකිච්ඡාව කියලා කියනවා. සැකේ දකින්න දේ තුල දෝෂයක් තියෙනවා, දැක්ම තුල දෝෂයක් නැහැ. 100 විතරයි ඒක යන්නේ. මම යනකොට මගේ ඇස්වලට උන් පේනවා. මොනවද වංශ දැක්කේ? දැක්කේ නැහැ. හවංකව මගේ හදවතටම දැනෙනවා, මගේ සිතට තේරෙනවා, අවබෝධ වෙනවා. මම මොකවත් දැක්කේ නැහැ කියලා. මේ මින්නකොට ඇස්වලට පේනවා. ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. ලස්සන කොඹ ගල් තියෙන එක ගලවල වෙන තැනක හිටවන. එතකොට එතන ගොඩාක් ගස් පව කරගෙන ආව එක ගාකටවත් තේම හිතුන්නේ නැහනේ. අර ගාට විතර, ඒ කියන්නේ එයා දැක්කා ඒක. අනිත් ගස් පිළිවෙල කර්ම නැහැ, අර ගාට කර්මයක් තියෙනවා. එයා ඒක උපාදානීය කළා, තමන්ගේ කළා. ඒක නඩත්තු කළා. ඒක පරිස්සම් කරන්ඩ, ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරන්න, ඒ වෙනුවෙන් වේසෙන්න, ඇලෙන්න, ගැටෙන්න ඒක කදාගත්තා. එතන වැරදුනා. ඒ ගාමම තිබ්බේ නැහැ. ඉබේ වෙයිච් එක ඉබේ වැවුනනේ ඉතුරු ටිකත් වෙයි. මම මොකටද ඒක ගලවගෙන ගිහලා හොඳ තැනක හිටවන්නේ? ඒක සුදුසු තැන තමයි පළවෙලා තියෙන්නේ. ඇයි මම ඒකට එතන සුදුසුයි කියලා කියන්නේ? ඇයි ඒක පළවෙන්න කලින් ගහ දන්නේ නැද්ද ඒකට සුදුසු තැන? එයාට සුදුසු නම් මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ ගයේ නිර්මාතෘ මම නෙමෙයි. ගාට සුදුසු තැන යා පැලවිලා තිනු. ඊටු ටිකක් පැලවේ. ඒක අපේ ප්‍රශ්නේ නෙමෙයි. මෙන්න මේ මේ දෝෂේ නිවැරදි කරන්න ඕනේ. මේක තමයි අර කමඨාන තුල තියෙන දෝෂය. මේ පියවර දෙක ගොඩක් දුරට ඇති. ඊළඟ එක ටිකක් අර චිත්තානුපස්සනාවත් එක්ක යන මේ ටිකක් ඇඩ්වාන්ස් එකක්. මේ දෙක පුරුදු කළාම මේක මේක හරියනවා කියලා මට හිතෙනවා. සතිය දුරු කරන්න. තුන්වෙනි පියවර දැනගන්න කැමතිද? යම්කිසි ආර්ය ශ්‍රාවකෙන් තමන් වඩන සම්මාව තුළ සැකයක් ආපු ගමන් සම්මාව අතහැරලා සැකේ සම්මාව කරගෙන මාර්ගය කරගෙන ඒක වඩනවා. වැඩිපුර සැකේ තුළ නියලුනාම ඒ සැකේ තුළ තියෙන අවිද්‍යාව යට තේරෙනවා. අවිද්‍යාව දුරු වෙච්ච ගමන් මාර්ගයයි සැකයයි දෙක එකට එකතු වෙනවා. දැන් එයා ජීවිතේ සසරෙන් එතර වෙනවා. ඔක තමයි චිත්තානුපස්සනෙන් තියෙන තුන්වෙනි උත්තරය. ඒක සම්මාව වඩනවා. සම්මාව සීමා සහිත නිසා සැකයක් එනවා. සම්මාව අතහැරලා සැකේ මාර්ගය කරගෙන කමඨාන කරන එක වඩනවා. සැකේ පවතින්නේ හරියට තේරෙන තාක්කල් පවණයි. තේරුණ ගමන් සැකේ අයින් වෙනවා. සැකේ පවතින්නේ සම්පූර්ණ තේරිච්ච ගමන්. ඒක තුල එක කමඨාන කරගෙන වඩනකොට සැකේ සම්පූර්ණ තේරෙනවා. තේරිච්ච ගමන් අවිද්‍යාව අයින් වෙලා විද්‍යාව වෙලා අරකින සම්මාවත් එක මේක එකතු වෙනවා. ඒකේ කොටසක් වෙනවා. මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒක අයින් කරන්න තියෙන තුන්වෙනි ක්‍රම වේදී. ක්‍රම තුනම උපයෝග කරලා බලන්න. වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? අරක චිත්තානුපස්සනාවෙන් විතරයි වැඩෙන්නේ. සම්මාව හරියට තේරුම් ගන්න ඕනේ. ඒක තුළ ඇති වෙන සැකේ වෙන් වශයෙන් දකින්න ඕනේ. හරියට මේක තමයි සැකේ සීමාව, මේක සම්මා සීමාව. සම්මා සීමාවෙන් අයින් වෙනවා. සැකේ කමටන වශයෙන් වඩනවා. සැකේ හරියටම තේරුණාම තේරුණාට පස්සේ සැකේට ඉන්න බෑ. සැකේ දුරු වෙනවා. හොඳම උදාහරණය තමයි ඔබ වහන්සේලා දැන් 79ක් ඉන්නවා. ස්වාමීන් වහන්සේලා 79ක් ඉන්නවා මෙතන. සර්පය කල්ලා ලොකු හඳුරු දාන මැදට හඳුරු කොල්ල බල්ටි ගහගෙන හඳන ගලවගෙන දුණයි ණයෙක් දැම්මනේ ඇඟට බඩ මුට්ටු පාත්‍ර හුඩින් පෙරලිලා යන්නේ ඔක්කොම එක නමක් විතරක් ඉන්නවලු වාඩිල බලාගෙන ඉන්නවා ගුරුවරයාට ලොකු ප්‍රශ්නේ 79 69 නමක් ආගියතක් නැ ජනල් වලින් බනලා ගිහින් එතන හැවත් අරම ඔක්කොම අමතක වෙලා මහානකම් අමතක කළා හරුණාන් සිතර බලාගෙන ඉන්නවා රාතෙද්ද දන්නේ නැහැ ළඟට ගිහින් බලපොට සෝතාපන්නත් නැ ඇයි ආස්මතෙන් දිව්‍ය නැත්තේ ස්වාමිනේ මේ නයා කියන්නේ මේ නයා රාජනාගයාගේ කුලේ ආවල් වංශයේ එක්කෙනෙක් මෙයාගේ විසදල එන්නේ උන්ට මෙයාගේ හැඟට මොනවාරි පාරක් වැදලා තරහා ගියොත් විතරයි කොපු ඇතුලේ තියෙන්නේ මේ නාගයාගේ ඔළුවේ විතරක් නෙමෙයි නැට්ටෙන් අල්ලන්නත් පුළුවන් නැට්ටෙන් අල්ල වට දෙකක් කරකවම පුරු කැරෙනවා පස්සේ මෙයාට කන්න බෑ දස්ත කරන්නේ ඔළුවෙන් අල්ලලා මෙයා වුණනම් අපිට වෙන වැඩවල වලට අම්බ කරන්න පාවිච්චි කරන්නත් පුළුවන් මේක සාමාන්‍යයි ගැව්වට ප්‍රශ්න නැහැ පැය 3ක් යනවා විස නගින්න. ගුරුවරයා කල්පනා කරනවා මෙච්චර ණය ගැන දන්නේ කොහොම මොනවද කළේ මං අයිකුන්ට කියන්නේ අයිකුන්ට කියන ණයට බය නැහැ. එහි කයින් මේ මනුෂ්‍ය ජීවේ නැත්තේ. ඇයි ණයාගේ විස්තරේ දන්නවා. බලමු මූ එච්චර දරුණු එකෙක් නෙවෙයි ඌ ගණන් ගත්තේ නැහැ. අර කට්ටිය බඩු මුට්ටු පෙර එක්කෙනාට එක්කෙනා පැටලිලා. තමන්ගේ පාත්‍රෙ මේ දුවන වේගෙද වෙන කෙනෙක් පාත්‍ර අරන් ගිහලා. ඇයි පැටලිලා. අට නමයක් දුවලා. හරිය විතරක් දිවෙන ඇයි එයා නයාගෙන දන්නව ඒ නිසා යට බය ඇතුන්නේ. එයා දන්නවා මේ නයා මොන වංශයේ කෙනෙක්ද? මුට තරහා යන්නේ කොයි වෙලේද? මු කෑම කන්නේ කොයි වෙලේද? නිින්ද යන්නේ ඔක්කොම දන්නවා. අයිකුන්ට කියන්නේ. දැන් අපිට බය ඇති වෙන්නේ සැක ඇති වෙන්නේ ඇයි? අපි සැක ඇති වෙන කාරණාව හරියට දන්නේ නැහැ. අර 69 ලිස්ට් එකේ අපි ඉන්නේ. නයාගෙන දන්න නිසා පාඩුවේ ඉන්නවා. නයා කලබල නම් පාඩු ඇයි? එහාට එක ප්‍රශ්නයක් නෙමෙයි. එයා දන්නවා. ඒ ණයගෙන විස්තරේ දන්නවා. සැකේ මොකද්ද කියලා දන්නේ නැති නිසා අපි සැකේට ගොදුරු වෙනව වෙනවා. ඒක සම්මාව කරගෙන වඩනකොට ඒ සැකේ හරියටම තේරුණාම සැකේ පිළිබඳව සම්පූර්ණ බය යනවා. සැකේ සම්මා වුණා. සරල දෙයක්. ඒ අයිකොන්ටක කතාව අපි ගත්තේ උපමාවකට මේක හොඳට තේරෙන්න ඕන නිසා ඒ නිසායි මම ණය අල්ලන්න යන්නේ නැහැ අපි. නමුත් ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. ඒ නිසා කලබල වෙනවා. ඒ ණයි වර්ග අඳුරනවා. සර ණයි කවුද? සර අඩු ණයි කවුද? ඔක්කොම අඳුරනවා. ඒ නිසා කලබල වෙන්නේ නැහැ. ණයාගෙන මොකවත් දන්නේ ගැරන්ඩියක් දැම්මත් ඔක්කොම කඩාගෙන දුවනවා. දොර හැරලා තියෙන නමුත් යන්නේ ජනේලෙන්. ජනේලෙන් නැගලත් නැහැ. කොහොම ගියාද කියලා ඒගොල්ල දන්නේ නැහැ. යන වේගෙද ගිහින් ජනේලෙන්. ඇයි ණයාගෙන දන්නේ නැහැ. දන්නේ නැති නිසා මේ ප්‍රශ්න ආවේ. සැකේ ඇති වෙන්නේ සැකේ කුමක්ද කියලා හඳුනාගත්තේ නැති නිසා. ඒ සැකේට හේතුව දන්නේ නැති නිසා ඒක දන්න ගම සැකේ යනවා. මිනිස්සේ කෙනවා. මේ මිනිස්සයා නම් ඇවිල්ලා ඉන්නේ කෝපපින්ගම් හොරකම් කරන්න. අපිට සැකයක් එනවා. හැබැයි මේ මිනිස්සයා ආර්ය කෙනෙක්. එයාගෙන් කවදාවත් ලෝකේ සත්වයට මොකවත් වෙන්නේ නැහැ. එයා ශ්‍රේෂ්ඨ ගුණ තියෙන කෙනෙක් කියලා එයාව අරියටම අපි දැනගත්තොත් සැකේ එනවද? එයාට යතුරු දෙන අපාසක මත මේ ටික අස් කරලා යන්න. බාහිර දිලා අපි යනවා. අපි දන්නවා එයාගෙන. දන්නේ නැති නිසා අපි ටිකක් කුකුස්සා වගේ බලනවා මෙයා මොනවාරි කොස්සාරි අරන් යයිද. දන්නේ නැනේ සැකේව. එහෙනම් සම්මාව හරියට දන්නේ නැති නිසා පරිපූර්ණ නැති නිසා තමයි සැකේ ආවේ. එහෙනම් සැකේ මොකද්ද? සම්මාවේ මොකටසක්? සම්මාවේ තවත් ක්‍රියාකාරීත්වය. හරියට දැනගත්තේ නැති නිසා ආපු එකක්. අර උපාසක මාත්‍ය සකෘදාගාමි කෙනෙක්. හාරිය කෙනෙක්. හැම මොහොතේම සම්මාවෙන් ඉන්න කෙනෙක්. ශ්‍රේෂ්ඨ ගුණ තියෙන කෙනෙක්. දැන් එයා කෙරේ සැකේනවද? ඒක දන්නේ නැහැ. මොකද දැන් අවිලාව අවිග දානශාලාවමයි බලන්නේ මේ මනුස්ස මොනවාරි ගන්න තමයි හැවිල්ලේ. ඇත්තටම එයා බලන්නේ දානශාලාව පිරිසුදු කරලා දෙන්න මට අවස්ථාවක් ලැබුණොත් සංඝයා වෙනුවෙන් මම කැමැති වැඩ. ඒකෙන් බලන්නේ. දන්නේ නැති නිසා අපට පේන්නේ අර විදියට. එහෙනම් සම්මාව සතර ඉරියව්වෙන් ජීවිත කාලයේ පුරාවටම ඒ දැකපු ආර්ය ධර්මය අපේ ජීවිතේ පරිපූර්ණ නැති නිසා හරියට අපේ සම්මාව අපි අඳුරන්නේ නැති නිසා ඒ සම්මාව තවත් ක්‍රමයකට ක්‍රියාත්මක වෙනවා. ඒකේ තවත් ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වයක් සැකේ කියලා කියන නම. ඒකමයි. ඒ නිසා ඒකත් ඒ සම්මාවෙම ක්‍රියාකාරීත්වයක්නේ. සම්මාව වයින් කළා. අපට අවශ්‍ය මේකනේ නිවැරදි කරන්න. ඒක කමටාන කරා. ඇයි කමටාන වැරදෙන්නේ නැත්තේ? ඒක සම්මාවෙම ක්‍රියාවලියක් නිසා. ඒ සැකේ කමටාන කරාම වැරදෙන්නේ නැහැ. වැරදෙන්න විදියක් නැහැ. නැත්තම් අපේ ප්‍රශ්නයක් වෙනවනේ. සැකේ කමටාන කරාම වැරදෙනවනේ. සම්මාව මේ පැත්තට දාන්න කියන එතකොට උන්වන්සේ මොකද්ද මේ කියන ධර්මයේ විකෘති එකක්නේ. සම්මාව පැත්තට දාලා සැකේ කමටාන කරන එතකොට සම්මාව අයින් කරනද කියලා බුදුහාඳුරුවා කියලා නැහැ නේ උන්වන්සේ කියන සම්මාව. ඒක සම්මාව නම් සම්මාව අයින් කරලා නැහැ නේ අපි. සම්මාවේ ක්‍රියාකාරීත්වයක් සම්මාවක් නම් මූදයි රැලි දෙකම එකයි නම් රැලි දිහා බලනින්න කියලා කියන්නේ මූද බලන්න කියන එක තමයි. ඇයි රැලි කියලා එකක් නැහැ. මූද බලන්න අපහසුයි. කමක් නැහැ රැලි දිහා බලනින්න. හැබැයි රැලි කියන එකත් මූදම තමයි. ඒකෙම ක්‍රියාකාරීත්වයක් තමයි. සම්මාව අරියට ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා සම්මාව තමන් තුළ ඒ දිට්ඨිය පරිපූර්ණ නැති නිසා ඒ පරිපූර්ණ නැති වෙච්ච දෝෂය සැකය කියන නමින් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ සැකය කමටාන කරනවා කියලා කියන්නේ එයා ඒ කියන සම්මාවමයි මේ වඩන්නේ. දුර්වල වෙච්ච සම්මාවක්. හරියට තේරුණාම අර ආන්දරෝ කලින් අර නයි අල්ලපු කෙනා දිව්‍ය නෑ වාගේ ඒක හරියට දැක්කාම ඒක සැකේ යනවා. සැකේ ගිය ගමන් මූදු රැලි කියන එකත් මූදම තමයි. ඒ මූදෙම ක්‍රියාකාරීත්වයක් තමයි කියන එකට තේන. ඒ කියන්නේ සැකයයි සම්මාවයි දෙකම එකයි. ඒ කියන්නේ අපි නිවන් පාන සුදුසුකම් ලැබුවා. සරල කමටාන ප්‍රඥාව මැද නිසා අපට තේරුන්නේ. දැන් තේරුණා. දැන් වඩන්න වෙන මොකක් තියෙනවද ප්‍රශ්න ගැටලු? දයන. දරුවන් සරණයි.